සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මග්ගා නට්ඨංගිකෝ සෙන්ටෝ සංචානං චතුරෝ පදා විරාගෝ සෙන්ටෝ ධම්මානං ද්විපදානං ච චක්ඛුමාති ගෞරවනීය අපේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් වන සුතදර ස්වාමීන් වහන්සේගේ නමසරයි සැදැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ ඇත්තන් වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලාව හැටියට අද දිනට නියමිත ධර්ම දේශනාවට අහුන්කම් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුදහමේ සඳහන් වෙන ආකාරයට යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවායි කියන්නේ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේක හිතන්න එපා සරලව ලැබිච්ච දෙයක් කියලා, ලෙහෙසියෙන් පහසුවෙන් ලැබිච්ච දෙයක් කියලා. මේකට අපි සසර හුඟක් පින් කළා, ප්‍රාර්ථනා කරලා, අදිෂ්ඨාන කරලා අපි ලබාගත්තු දෙයක්. ඉතින් මේ ධර්මය අහන්නට අවස්ථාව ලැබීම පිළිබඳව බුදුදහමේ සඳහන් වන්නේ මේක ක්ෂණ සම්පතිය කියලා. ක්ෂණ සම්පත්තිය කියන වචනේ මේ පින්තුන අහලා තියෙද? මොකද්ද ක්ෂණ සම්පත්තිය කියන එකේ තේරුම? ක්ෂණ සම්පත්තියේ තියෙන ලක්ෂණ මොනවද? ක්ෂණ සම්පත්තිය කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා නම් very rare auspicious moment කියන එක. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. ඒක ලැබෙන්නේ කරුණු එහෙක දෙහෙක එකතුවකින් නෙවෙයි, කරුණු රසක් එකම මොහොතක එකතු වෙච්ච අවස්ථාවක ලැබෙන සුවිශේෂී අවස්ථාවක් විදිහටයි සලකන්නේ ක්ෂණ සම්පත්තිය කියන එක. මේ ක්ෂණ සම්පත්තිය සම්පූර්ණ වෙන්න නම් මොනවද තියෙන්න ඕන ලක්ෂණ? එකක් බුද්ධෝත්පාද කාලයක් තියෙන්න ඕන. වෙන මොනවද? තව මොනවද තියෙනවද ලක්ෂණ? මනුෂ්‍යාත්ම භාවයක් හෝ දිව්‍යාත්ම භාවයක් සුගතියක් තියෙන්න ඕන. හොඳ බුද්ධියක් තියෙන්නට ඕන. ඒ වගේම කන් දෙක හොඳට ඇහෙන්න ඕන. බුද්ධිය නුවණ තියෙන්නට ඕන. ඒ වගේම ධර්මය අහන්නට අවස්ථාව ලැබෙන්නට ඕන. ඒ අහන ධර්මයේ ක්ෂණ සම්පත්තිය නිසි ලෙස සම්පූර්ණ වෙන්නට නම් සැබෑ බුදුදහම අහන්නට අවස්ථාව ලැබෙන්නට ඕන. එතකොට මේ පින්නතුන් ක්ෂණ සම්පත්තිය ලබලද තියෙන්නේ? ලබලද තියෙන්නේ? ලබලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එකපාර කියන්න බෑ, ප්‍රශ්න අහලා තමයි ඒක තේරුම් ගන්නට ඕන. ඒක දැක්කට පන්සල් ආවට පන්සලක හිටියට මේක තේරුම් ගන්න බෑ. ඒක විමසන්න තියෙන ප්‍රශ්න තියෙනවා. හරියට ෂණ සම්පත්තිය ලැබිලද කියලා බලන්න අහන්න ඕන ප්‍රශ්න තියෙනවා. මං අහන්න දෙ ප්‍රශ්න. හොඳයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් ඔබ මොනවද හඳුනාගෙන තියෙන්නේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරය සාරය මොකද්ද? කෙනෙක් ඇහුවොතින් ඔබ සරණ ගිහිල්ලෙන්නේ කවුද? ඔබ අදහන්නේ මොන ආගමද? ඒ ආගමේ තියෙන දහමෙහි හරය කෙටියෙන් කියන්න කියලා කිව්වොත් මොකද්ද බුදු දහම ගැන අපි කියන්නේ? මොකද්ද බුදු දහම කියලා කියන්නේ? වැරදුනට කමන්නේ කියන්න බය වෙන්න එපා. නැගිටවල තියන්නේ. මොකද්ද බුදු දහම කියලා කියන්නේ? වෙනත් ආගම් දර්ශනයක බුදු දහමේ තියෙන වෙනස මොකද්ද? කියන්න බලන්න. මොකද්ද අප්‍රමාදයෙන් සම්පාදිත කියන එකේ තේරුම එහෙනම්? බුදුදහම නමින් ඔබ මොකද්ද හඳුනාගෙන තියෙන්නේ? දැන් හාමුදුරන්ට හුඟක් උදව් කරනවා, දාන දෙනවා, gedara බුදු පිළිමයක් තියනවා, උදේ හවස බුදුන් වඳිනවා, පහන තියනවා, මල් පහන් පූජා කරනවා, පොඩි කාලේ දහම් පාසල් ගිහිල්ලා තියනවා. ඈ ලොකෝ පින්කම් මේ නැත්තම් කරලා ඇති ජීවිතේ. හුඟක් කුසල දහම කරලා තියෙනවා, භාවනා වඩලා ඇති, සීල සමාදන් වෙලා ඇති. ඒ වගේ මේ පිනතුන් බුදු දහම නමින් මොකද්ද හඳුනාගෙන තියෙන්නේ? එතකොට ලෝභ ද්වේෂ මෝහ දුරු වෙන්න නම්, අපේ ළඟ තියෙන කෙලෙස් දුරු වෙන්න නම් අපි මොකද්ද කළ යුතු දේ? මොකද්ද දැනගත යුතු දේ? බුදුදහමෙහි ඉම්පර්මනන්ස් එක ගැන, චේන්ජින් එක ගැන කියලා තියෙනවා. බුදුදහමෙහි බුද්ධිසම් says that how we get rid of suffering too. What is the reason of suffering? How do we get rid of suffering? බුදුදහමෙහි කියන අනිත්‍යතාවය මොකද්ද? බුදුදහමේ ප්‍රධාන දෙයක් තමයි ඔබතුමා චේන්ජින් කියලා එක කිව්වා. බුදුදහමෙහි කියන අනිත්‍යතාවය මොකද්ද? බුදුදහමේ එසෙන්ස් එක මොකද්ද? හොඳයි මම කියන්නම්. හරි, දැන් අද හැබැයි මෙතනින් නැගිටින්න කලින් හරියටම දැනගෙන නැගිටින්න ඕනේ. අමතක කරන්න එපා. කවුරු හරි අහුවොතින් කියන්න හොඳ උත්තරයක් තියාගෙන තමයි අද මෙතනින් නැගිටින්න ඕනේ. බුදුදහම කියන්නේ මොකද්ද කියලා අහුවොතින්. පින්නතුනි, අපි එක ඉදිරියේදී කතා කරනවා. ඒක තමයි අපි අන්තිමටම අපි සාරාංශ කරලා අන්තිමට ඒක කියනවා. එතෙක් අපි පියවරෙන් පියවර කරුණ ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ශ්‍රණ සම්පත්තිය ලැබුවා වෙන්නේ අපි බෞද්ධයෙක් වුණාට විතරක් ශ්‍රණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. බුදුන් සරණ ගියාට අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියවට විතරක් අපි ශ්‍රණ සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේලට දානය දුන්නට, පන්සල්වලට උදව් කළාට, ඇතැම් විට පන්සලක්ම නිර්මාණය කළත් අපේ සැබෑලේ සමස්තන සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. ශන සම්පත්තිය ලැබුවා වෙන්නේ අපි හරියට බුදුදහමෙහි දුකෙන් නිදහස් වෙන මාර්ගය හරියට පැහැදිලිව දැනගත්තොත්. හරියට දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මනසට එන පීඩා ටිකෙන් අපි දුර වෙන්නේ කොහොමද කියලා හරියට පැහැදිලිව දැනගත්තොත් තමයි අපි ශන සම්පත්තිය ලැබුවා වෙන්නේ. අපේ කන් දෙකෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. කන් දෙක සැරසුවට, කන් දෙකට ලස්සනට ආවරණ දැම්මට කන් දෙකෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. සවනානුත්තරිය කියලා කාරණයක් බුදුදහමේ සඳහන් කරනවා. ඇස්සෙන දේවල් වලින්, අහන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මයේ නාමයෙන් අපි හුඟා දේවල් ජීවිතේ පුරා අහලා තියෙනවා. ඒ අහලා තියෙන දේවල් අතුරින් වඩාත්ම වැදගත් දේ බුදුදහමට විතරක් සුවිශේෂී වූ අනන්‍ය වූ දේ අපි හඳුනා ගන්නට ඕන. There are some teachings that we listening when we listening to the Buddha's message we can have listening to some sort of doctrines that are same in other religions too. But when we listening to the Buddha's message, we can listening to very special doctrines in Buddhism, which is the Buddhist identity. බුදුදහමේ අනන්‍යතාවයේ හැටියට කියන දෙයක් අපි ඉගෙන ගන්නවා. අන්න ඒ දේ තමයි වැදගත්ම දේ. ඒ දේ අහන ගමනේදී එතෙන්දී ප්‍රධානම කාරණයක් වන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය කියන්නේ right understanding කියන එක. right view කියන එක. සම්මා දිට්ඨිය නිවැරදි ලෙසම ලෝකයේ දෙස බලන විදිය තමයි බුදුහාමුදුරුව අපට හුරු කළේ. ලෝකේ මිනිස්සු විවිධ විදියට ලෝකයේ දෙස බලනවා. නමුත් ඒ දෙහි ලොකු වරදක් තියෙනවා. අන්න ඒ වරද නිවැරදි කළා. නිවැරදි ලෙසම ලෝකයේ දෙස බලන්නේ කොහොමද කියන ඇසක් බුදුහාමුදුරුව අපට ළමා දීලා තියෙනවා. අලුත් ඇසක් ප්‍රඥාව. මේ ප්‍රඥාවට කියනවා මණිකක් කියලා. පඤ්ඤා නරාණං රතනං. මිනිසුන්ට තියෙන ලොකුම මණික, ලොකුම දියමන්තිය, ලොකුම ඩයමන්ඩ් එක තමයි wisdom එක. ඒ wisdom එක අපට උපතින්ම ලබා ගන්න අමාරුයි. උපතින් යම් කිසි විදියක අපට intelligence එකක් තියෙනවා. ඒක shine වෙන්නේ හරියට බුදුහාමුදුරන්ගේ මේ අදහස අපේ තේරුම් ගත්තොත්. මෙන්න මේ සම්මාදිටිය ඇතිවීම සඳහා කාරණා දෙකක් සම්පූර්ණ වෙන්නට ඕන. එක කාරණයක් තමයි බුදුහාමුදුරන්ගේ සැබෑ සද්ධර්මය අහන්නට ඕන. සැබෑ සද්ධර්මය පටිච්ච සමුප්පාදය සහිත දුකෙන් නිදහස් වෙන මාර්ගය අහන්නට ඕන. ඊළඟට ඒ අහපු දේ අනුව හිත යොදවලා ඒක නුවණින් මෙනෙහි කරන්නට ඕන. මෙන්න මේ කාරණා දෙක තමයි අපට සම්මාදිට්ඨිය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න මූලික පියවර දෙක. Listening to the Buddha's message and also reflect on according to that understanding. අපි මුලින් මේක අහන්නට ඕන, අහපු දේ නුවණින් යලි යලිත් මෙනෙහි කරන්නට ඕන. එතකොට ඒ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි නුවණ ලබා ගැනීමෙහි පළවෙනි බුදුහාමුදුරන්ගේ දහම ඇහුවාම අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මස්සකතා සම්මාදිටිය කියන එක. කර්මයේ අදහන ස්වභාවය, කර්මයේ පිළිබඳව දැනගන්න ලක්ෂණය. අපි හොඳ කර්ම කළොතින් ඒ හොඳ කර්ම වලට අනුව අපට හොඳ විපාක ලැබෙනවා. හිත හොඳට තියාගෙන, මනස හොඳට තියාගෙන හොඳ දේවල් කළොතින්, හොඳ වචන කතා කරොතින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම මනස අවුල් වෙලා, මනස අපිරිසිදු වෙලා සිතින් කයින් වචනයෙන් නරක දේවල් කළොතින් Tamanta දුක් විපාක ලැබෙනවා. We can divide sammāditthi or right understanding into two. The first level is the understanding of karmic law. What is the nature of the karmic law? When we do something with wicked mind, we will have the bad results because of polluted mind. And also if we do something with pure mind, we will have the good results because of pure mind. මෙන්න මේක තමයි ප්‍රඥාවෙහි පළවෙනි පියවර. මේක තමයි ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන, බුදුහාමුදුරන්ගේ දහම් පදයෙන් ලැබෙන පළවෙනි අවබෝධය. ප්‍රඥාවෙහි නුවණෙහි මුල් පියවර මේක. මේ process එක අපි හරියට දන්නව නම්, මේක අපේ හිතට හරියට මුල් බැසගත්ත නම්, අපි කවුරුවත් කැමති නෑ හිත අපිරිසිදු කරගෙන කයින් වචනෙන් නරක දේවල් කරන්න. ඇයි ඒ? විපාක ලැබෙන්නේ අපටමයි. අපටම තමයි අනිසි විපාක ලැබෙන්නේ. මේ අවබෝධය ලැබිච්ච කෙනෙක් කවදාවත් දුක් විඳින කැමති නෑ. වචන කතා කළා, හිත අපිරිසිදු වෙලා, බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා එයා දුක් විඳින කැමති නෑ. ඒ වගේම හිත අපිරිසිදුව තියාගෙන කයින් වැරදි දේවල් කරලා ප්‍රාණඝාතයේ, සොරකම, කාම මිත්‍යාචාරය වගේ මේ වගේ වැරදි හැසිරීම් වල යෙදিলা එයා දුක් විඳින කැමති නැහැ. එනිසා මේ අවබෝධය ලැබිච්ච කෙනාගේ පළවෙනි දේ තමයි හැකි තාක් උත්සාහ කරනවා අකුසලෙන් මිදෙන්න. එයා දන්නව අකුසල කරෝතින් එයාටමයි ඒකේ විපාක ලැබෙන්නේ කියලා. අනිත් දේ තමයි එයා අකුසලෙන් මිදෙන විතරක් නෙවෙයි එයා හැකි තාක් කුසල කරනවා. එයා හිත පිරිසුදුව තියාගෙන කයින් හොඳ දේවල් කරනවා, වචනයෙන් හොඳ දේවල් කරනවා, දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා. ඇයි එහෙම කරන්නේ යා? ලෝකෙට පේන්නද? හාමුදුරංගෙන් කීර්ති ප්‍රශංසා ලබන්නද? බෝඩ් වල ලියාගන්නද? ඒ කිසිදු දෙයකට නෙවෙයි තමන් කරන්නේ. තමන්ගේ මනසට පිරිකරක් විදියට, හිතට පිරිකරක් විදියට, හිත ලස්සන වෙන දේවල් විදියට. පින්කම් කරපු ප්‍රමාණයට හිත ලස්සනයි. හිත ලස්සනයි කියන්නේ මේ ශරීරය ලස්සනට වඩා වටිනවා. ශරීරය ලස්සන කරන අපට හුඟක් මහන්සි වෙනවා. දවසට කීපවතාවක් මහන්සි වෙනවා. එක දවසක් ලස්සන නොකර හිටිය ගමන් ශරීරය ළඟට ලඟ වෙනවත් බැරි වෙනවා. ඒ වගේ දෙයක් තමයි ශරීරය කියලා කියන්නේ. නමුත් හිත එහෙම නැහැ. හිත ලස්සන කළොත් ලස්සන කරපු ප්‍රමාණයට පිරිසුදු වේ ටික. ආයේ කපිරිසුදු වෙන්නේ හරියට තියාගත්තොත්. ඒ වගේම අපි කොච්චරනම් සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වන්නේ අපේ රූපයවත්, අපේ අධ්‍යාපනයවත්, අපට ඉන්න ඥාති මිත්‍රාදීන් සංඛ්‍යාවවත්, අපට භාෂා කීයක් කතා කරන්නද පුළුවන් කියන කාරණේවත්, අපේ බැංකු පොතේ තියෙන සල්ලි ප්‍රමාණයවත් නෙවෙයි. අපි කොච්චර සැප විඳිනවාද කියන එක තීරණය වෙන ප්‍රධානම කාරණය තමයි අපේ හිත කොච්චර පිරිසිදුද කියන කාරණය. හිතට කොයිතරම් ප්‍රමාණයට අකුසල සිතිවිලි නොයනවාද කියන කාරණය මතයි අපි කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ. කොයිතරම් අපි දුකෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය වන්නේ. එනිසා මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා හැකි තාක් ජීවිතේ පින්දහම් කරනවා. අනිත් අය වෙනුවෙන් පරිත්‍යාගයක් කරනවා. ඒ වගේම කය වචනේ සංවර කරලා සිල්වත් වෙනවා. ටික ටික තමන්ගේ සිත භාවනාවක යොදවනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාදී මේ වගේ යම්කිසි කුසල චේතනාවක යලි යලි සිත යොදවනවා. දන් දෙන එක ආනිසංස දායේ නිසා දන් දෙන එක නිතර කරනවා. ඒ විතරක් නෙවෙයි සිල් රකින්න එක ඊට වඩා ටිකක් අමාරු නැට එච්චර වියදන්නේ නැහැ සිල් සමාදන් වෙන එක. දැන් සමහර අය ඉන්නවා පින්නතුනි, මේ පින්නතුන අහලා තියද දන්නේ, අපි ඇසුරු කරන සමහර අය ඉන්නවා ලංකාවේ සාමාන්‍ය අයත් නෙවෙයි ඉහළ රැකියාවක් කරන අය. සමහර වෛද්‍යවරු අර සම්බුද්ධත්ව ජයන්ති වෙනුවෙන් සමහර අය 3 මාසයක් එක දිගට මඩසිල් සමාදන් වෙලා හිටියා. අටසිල් සමාදන් වෙලා පන්සලේ හිටියේ නැහැ. සීල සමාදන් වෙලා ඉඳගෙනම රැකියාවක් කරන රැකියාවටත් යනවා. එහෙම කරපු අය හිටිය කරන අය ඉන්නවා. එතකොට සීලයක් තමන්ගේ ජීවිතයේහි තමන්ගේ කුසලය ශක්තිමත් වෙන කාරණයක්. අනිත් දේ තමයි භාවනාව. ටිකෙන් ටික තමන්ගේ හිත කුසල අරමුණක යොදවනවා නම් ඒ යොදවන ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් කරන්නේ පින්නතුනි අපේ හිතේ සතුට වැඩි කරන එක. ඒ වගේම අපට අපි අතීතයෙන් ගෙනාපු යම්කිසි අකුසල කර්ම තියෙනවා නම් ඒ අකුසල කර්ම විපාක විඳින්න අවස්ථාව තියෙනවා නම් ඒව හැකිතාක් පස්සට දානවා. හැකිතාක් වළක්වනවා. අනතුරු, ලෙඩ රෝග, සොර සතුරු කරදර මේ හුඟා දේවල් ආපස්සට දානවා මේ කුසලයේ ශක්තිමත් වෙනකොට. අනිත් දේ තමයි මේ කුසල කරන්න කරන්න අතීතයෙන් ගෙනාපු කුසල කර්ම ශක්තියෙන් තියෙනවා නම් ඒව හුඟා තව ශක්තිමත් වෙනවා. මෙන්න මේක පින්නතුනි මරණයෙන් පස්සේ නෙවෙයි, මේක හොඳට මතක තියාගන්න. අපි පින්කම් කරන්නේ මරණයෙන් පස්සේ දිවි ලෝක යන විතරක් නෙවෙයි. අපි පින්දහම් කරන්නේ ඒ කරන මොහොතේම තමන්ට මේක ආනිසංස තියෙනවා. ඒකට කියනවා ධර්මයේ අකාලික කියන ගුණයක්. දැන් ස්වාක්ඛාතෝ පාඨේ අකාලිකෝ කියලා කියනෝනේ. අන්නේක ලක්ෂණය. ඒ වගේම සම්දිට්ඨිකෝ කියලා කියනවා මේ ජීවිත කාලයේදීම ආනිසංස සමන්ට දැක ගන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. ඒ නිසා යාට ලොකු ධෛර්යයක්, ලොකු ඕනකමක්, ලොකු උනන්දුවක් ඇති වෙනවා මේක ජීවිතේ වැඩිපුර පිළිපදින්න ඕන කියලා. එනිසා පින්නතුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුරෙන් වඩාත්මානිසංසදායි මොකද්ද? භාවනාව. භාවනාව තමයි අපේ කුසලය ඉක්මනටම දිනු කරගන්න පුළුවන් වේගවත්ම සාර්ථකම ක්‍රමය. ඒ වගේම ඒ භාවනාව සාර්ථක වෙන්න නම් තමන්ගේ කය වචනේ සංවර වෙලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි භාවනාවට නැඹුරු වෙන්නේ. සිල්වත් වෙන්න නම් පින්නතුනේ දානයක් ටිකක් ප්‍රගුණ කළ තියෙන්න ඕන, අත්හැරීම පුරුදු කළ තියෙන්න ඕන. දන් නොදෙන කෙනාට මේ වගේ ධර්මයේ අහන්නට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනිසා දන් දෙ නැත්තන්ට තමයි මේ වගේ බණහන්නට ධර්මයේ හැසිරෙන්නට අවස්ථාව ලැබෙන්නේ. දන් දෙන එක කියලා ලොකුවට ගෙනල්ලා පූජා කරන එක විතරක් නෙවෙයි, දැන් මේ පිනතුන් මේ වෙලාවෙත් යම්කිසි පරිත්‍යාගයක් කළා තියෙන්නේ. දානයක් දීලා තියෙන්නේ මොකද්ද? මේ ඇත්තන්ගේ කාලය කැප කළා තියෙන්නේ දැන් මේ වෙලාවේ. හැම දිනකටම මේක කරන්න බෑ. මේ එක විදියක මේ නයිස් කර්මයක් නේ. මේ කම්සැපෙන් නික්මීමක් නේ. ඒ විතරක් නෙවෙයි, අඩු ගානේ ගෑස් ටිකට හරි යම්කිසි වියදමක් කළා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ නේ. ඒකටවත් ලෝභ කෙනෙකුට මෙතෙන්ට එන්න බෑ. කාලය කැප කරන්න බැරි කෙනෙකුට මෙතෙන්ට එන්න බෑ. දැන් ඔබ යම්කිසි ප්‍රමාණයක පරිත්‍යාගශීලී කෙනෙක්. ඒ නිසා තමයි මේ දහම අහන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඔබ දැම්මම යම්කිසි ගුණයක ඉන්න කෙනෙක් ඒ ගැන සතුටු වෙන්න. එතකොට අන්න ඒ පරිත්‍යාගශීලීත්වය නිසා අපි සිල් රකින්නවා. ඒ සිල් රැකීම නිසා අපි භාවනා ආනිසංස ලබා ගන්නවා. මෙහි ආනිසංස විදියට පින්නතුනේ මේ ජීවිත කාලය තුලදීම අපට මෙහි ප්‍රතිඵල දකින්නට පුළුවන්. ඒක තමයි ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. තාම අපි පින්නතුනේ බුදුහාඳුරන්ගේ අරක්ෂණ සම්පත්තියට හේතු වෙන නියමකාරණය තාම සාකච්ඡා කරේ නැහැ. හොඳට කල්පනාවෙන් දැන් අහගෙන ඉන්න. දැන් අපි කිව්වේ සම්මා දිට්ඨියෙහි ප්‍රඥාවෙහි මුල් පියවර මොකද්ද? සම්මා දිට්ඨිය ලබා ගැනීමේ පළවෙනි පියවර මොකද්ද? කම්මස්සගතා සම්මා දිට්ඨිය කර්මය පිළිබඳව විශ්වාසය ඇතිවීම. ඒ කියන්නේ හිත පිරිසිදුව තියාගෙන හොඳ කර්ම කරෝතින් හොඳ ආනිසංස ලැබෙනවා. හිත පිරිසිදු වෙලා අකුසල කර්ම කරෝතින් තමන්ටෙහි දුක් විපාක ලැබෙනවා කියන කාරණය. ඒතොර මේක තේරිච්ච ගමන් මෙයා මොකද කරන්නේ? එයා අකුසල වලින් වෙන් වෙනවා. එයා දුක් විඳින කැමති නැහැ. ඒ වගේම එයා හැකිතාක් පින ශක්තිමත් වෙන විදිය කුසල දහම් කරනවා. ඒ කුසල කරාම තියෙන ලක්ෂණය මොකද්ද පිනතුනි? ඒ පින් දහම් Tamande ජීවිතෙහි දිනකතා වැඩි වේලාවක් මතක් වෙනවා. පින්කම් මතක් කරගන්න අවස්ථාවක් නොලැබුණොත් තමයි පිනතුනි අපේ හිත දුකටපත් වෙන්නේ. අපට අනිත්‍යයේ අඩුපාඩුකම් මතක් වෙනවා, අනිත්‍යයේ නොසලකිලිකම් මතක් වෙනවා, අනිත්‍යය Tamante බැනපුව මතක් වෙනවා, අනිත්‍යයේ වැරදි අඩුපාඩු මතක් වෙනවා. ඒ වගේන් තමයි අපේ හිත පිරීලා තියෙන්නේ. ඒ වගේන් අපේ හිත පිරෙනකොට හිතේ තියෙන ලස්සන නැති වෙනවා. අපි දන් දීලා තියෙනවා නම්, සිල් රැකලා තියෙනවා නම්, නිතර භාවනා කරනවා නම් ඒ සිතිවිලි තමයි අපට දවසට වැඩි වාර ගණක් හිතෙන්නේ. දැන් බලන්න පින්නතුනේ අපි උදාහරණයක් ඇරෙද්දී දානයක් දීලා තියමුනොත්, දැන් බලන්න උදාහරණයක් ඇරෙද්දී කිව්වොතින් දැන් මේ පින්නතුන්ගේ දරුවන්ට අපි නිතර මේ ගන්න උදාහරණයක් මේක. දැන් මේ ඇත්තන්ගේ දූ දරුවන්ට සපත්තු කූට්ටම් හුඟක් අරන් දීලා ඇති ජීවිත කාලෙනේ. සපත්තු කූට්ටම් පහක් අරන් දීලා ඇති, ඇතැමිට 10 20 ඇතැමිට ලොකු දරුවෝ නම් ඇතැමිට සපත්තු කූට්ටම් 25ක් විතරක් අරන් දීලා ඇති. ඇඳුම් ගත්තොතින් ඇඳුම් සූට් 100 ගාණක් අරන් දීලා ඇති. නමුත් ඒව මතකේ තියෙනවද තමන්ගේ? තමන්ට මතකත් නැහැ, දරුවන්ට ඒව මතකත් නැහැ කීයක් අරන් දුනද කියලා. නමුත් පිනුතුනේ බලන්න කිනේ වෙනස. ඔබ එක සපත්තු කූට්ටමක් අරන් දුනොත් අසරණ ළමයෙකුට, එක සූට් එකක් අරන් දුනොත් අසරණ ළමයෙකුට, එක සිවුරක් අරන් දුනොත් හාමුදුරු කෙනෙකුට, එක සෙරෙප්පු කූට්ටමක් ස්වාමීන් වහන්සේකට වහන්සේ නමකට පූජා කරවතින් ඒක මතකේ හොඳට තියෙනවා. ඒ ගැන අනිත් පැත්ත එක සාකච්ඡා කරනවා. ඒ පුද්ගලයා දැකපු ගමන් මේක මතක් වෙනවා. ඒ මතක් වෙන අවස්ථාවේදී හිතේ ස්වභාවය මොකද්ද? හිත සතුටුයි. තමන්ගේ හිතට ලොකු සතුටක් අනේ මම මේ දේ කළා, ඒ දේ මේක නම් හොඳට ලස්සනට ඉන්නව නේද කියලා තමන්ට මේ ගැන හිතනකොට ලොකු සතුටක්. බලන්න පින්නතුනි තමන්ගේ දරුවට අරන් දීපු සපත්තු කූට්ටම් 25 තමන්ට මතක නැහැ. මේ එක සපත්තු කූට්ටම මතකයි. මේක තමයි පිනේ වෙනස. මෙහෙම පිනෙහි වෙනසක් ඇති වුණේ, මෙහෙම මතකයක් ඇති වුණේ, මේක කරන එක ලේසි නෑ. දරුවෙකුට සපත්තු කූට්ටමක් කරන් දෙන්න තමන්ගේ ළඟ තියෙන සල්ලි වීදම් කරන්න එකපාර වීදම් කරනවා, ඒ දෙපාරක් හිතන්නේ. නමුත් වෙන කෙනෙකුට දෙන්න ගියම කොහමද? දෙපාරක් තුන්පාරක් නෙවෙයි 10 පාරක් විතර හිතනෝනේ. අස් දෙන්න හදනෝ ආයි ගන්නෝ, දෙන්න හදනෝ ආයි ගන්නෝ. දහනංච යුද්ධංච සමානමහෝ කියන්නේ මේක දානීය යුද්ධයක් හා සමානයි. ඈ දෙන ගාන අඩු කරනවා 201ක් වැඩි 151ක් ගාමු, 150ක් වැඩි 100ක් ගාමු, මොහොම මොහොම අඩු කරලා අඩු කරලා ලොකු සටනක් දීලා තමයි මේක දෙන්නේ. මෙන්න මේක තමයි මේ අමාරුවෙන් කරන දේ තමයි පිනතුනි ආනිසංස වැඩි. මේක අපේ හිතේ තියෙන කෙලෙස් වලට විරුද්ධව යන ලොකු සටනක් කරලා කරන පින්කමක් මේක. ඒ ආනිසංස පින්නතුනි තමන්ට දිග කාලයක් තමන්ට යහපත පිණිස පවතිනවා. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි ජීවත් වෙන කාලෙදිම මේ අවබෝධය ලැබෙනවා. මෙන්න මේ සඳහන් කළේ පින්නතුනි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියපු ආකාරයට සම්මාදිට්ඨිය ලබා ගැනීමෙහි පළවෙනි පියවර. ධර්මය ඇහුවතින් බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුවතින් අපට මෙන්න මේ පළවෙනි අවබෝධය ලැබෙනවා. ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා මුලින්ම කරන්නේ මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතිවන විදියට ධර්ම දේශනා කරනවා. මේ පින්නතුන් අහලා ඇති මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළ දේශනා කරපු දේශනා පිළිබඳව විමානවත්තු පේතවත්තු කියලා කාරණා ටිකක් දේශනා කළා මිහිඳු හාමුදුරුවෝ. තුල්ලහත්ති පදෝපම සූත්‍රයට අමතරව ඒ වගේම දේවදූත සූත්‍රය දේශනා කළා. මේ දේශනාවලින් මොකද බලාපොරොත්තු වෙන්නේ? මේ දේශනාවලින් මෙන්න මේ කම්මස්සකතා සම්මාදිටිය ඇතිකලේ හොඳ වැඩ කරවතින් මෙන්න සුගතිය ගිහිපු අයගේ ලක්ෂණ, මෙන්න දිව්‍ය ලෝක ඉන්න අයගේ කතා ප්‍රවෘත්ති කියලා ඒ කතා ටික අපිට කිව්වා. හිත පිරිසුදු කරගෙන නරක දේවල් කරවතින් මෙන්න අපාය ගිහිපු අයගේ ලක්ෂණ ටික කියලා අපාය ගැන කිව්වා. ඈ දිව්‍ය ලෝක 6 ගැන කිව්වා, සතර අපාය ගැන කිව්වා. මේකට කියන්නේ මොකද්ද? 6-4 කියලා. 6-4 කියන්නේ මේකට. අපි සමහරවිට බනිනවනේ මෙයා 6-4වත් දන්නේ නැහැ කියලානේ. 6-4 කියන්නේ පිනුතුනේ මෙන්න මේකට. පින පව දෙක. පින්කලෝතින් යන සුගතියේ දිව්‍ය ලෝක 6 ගැනත්, පව්කලෝතින් යන සතර අපාය ගැනත් කියපු විස්තරයට තමයි 6-4 කිව්වේ. 6-4 දැනගෙනද හිටියේ මේ පින්නතුන්? අනිත්‍යයට බණිනවනේ 6-4වත් දන්නේ නැහැ කියලානේ. නමුත් අපිත් ඒක දැනගන්නට ඕනේ 6-4 කියන්නේ මේකට. ඒ වගේම 8-5 කියලාත් තියෙනවා. 8-5 මොකද්ද? 8-5 කියන්නේ 8 සීල සහ පංච සීලය. 6-4 දැනගන්නට ඕන, 8-5 දැනගන්නට ඕන. කුසිය මොනවද තියෙන්නේ? ඈ කුසිය තියෙන කුසියේ තියෙන මොනවද? 3-5. කුසියේ තියෙන 3-5 ගැන දැනගන්නා වගේම බුදුදහමේ කියන 6-4ත් 8-5 දෙකක් දැනගන්නට ඕන. මෙන්න මේක දැනගන්න අවස්ථාව තමයි පින්නතුනි ප්‍රඥාවෙහි නුවණ ලබා ගැනීමෙහි පළවෙනි පියවර. මෙන්න මේ කම්මස්සකතා සම්මාදිටිය කියන කාරණය බුදුදහමේ විතරක් නෙවෙයි පින්නතුනි වෙනත් ආගම්වලත් විස්තර කරනවා. වෙනත් බුදුදහමයි විතරක් නෙවෙයි සුගතිගාමි වෙන දිව්‍ය ලෝක යන්නේ. වෙනත් ආගම්වලයක් තමගේ මෞද්‍යමෝපයන සලකනවා, දන් දෙනවා, සිල් රකිනවා, හිත දියුණු කරන වැඩපිළිවෙලක යෙදෙන මේ කට්ටිය. ඒ අය සුගතිගාමි වෙනවා. මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය බුදුදහමෙන් බැහැර ආගම්වලයකට යම්කිසි මට්ටමකින් තියෙනවා. මේක තමයි ප්‍රඥාවෙහි පළවෙනි පියවර. දැන් මේක අපි බොහෝ දෙනාට තියෙනවා. හැබැයි මේක විතරක් නෙවෙයි බුදුහාමුදුර අපට දේශනා කළේ. මෙන්න මේකට අමතරව තමයි සුවිශේෂී කාරණයක් බුදුහාමුදුර දේශනා කළා ප්‍රඥාවෙහි දෙවනි පියවර විදියට. ඒකට තමයි කියන්නේ පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍ය නැත්නම් හේතුඵල ධම කියන එක. ප්‍රඥාව ලබා ගැනීමෙහි දෙවනි පියවර තමයි දුක ඇතිවීමේ හේතුව මොකද්ද කියන එක දැන ගැනීම. මෙතන ඉඳන් හොඳ කල්පනාවෙන් අහන්න. මේක අහන්නම තමයි අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඒකත් හොඳට මතක තියාගන්න. මේක නොවහා ජීවිතය අවසන් වුණොතින් මතක තියාගන්න ආචාර උපාධි ડોක්ටරේට් 10ක් ගත්තත් නියම ප්‍රයෝජන ජීවිතෙන් අරගෙන නැහැ. ලෝකයේ රටවල් 10ක ජනාධිපති කෙනෙක් වුණත් ජීවිතෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. බුදුදහමෙහි කියන මහා ආලෝකයේ මහා දියමන්තිය මෙන්න මෙතන තමයි තියෙන්නේ. දුක ඇති වෙන හැටි අපට සිතට චිත්ත පීඩා ඇති වෙනවා නම් ඇතිවන්නේ කොහොමද? අපට හිතට දුකක් ඇති වෙනවා නම් දුකක් ඇති වෙන්නේ කොහොමද? What is the reason of suffering that we suffer in our day-to-day life? What is the main cause of suffering? තණ්හාව, desire, defilement නැත්තම් attachment කියලා අපිට කියන්න පුළුවන්. ඇයි බැඳීම තණ්හාව ඇති උනේ? බැඳීම හරි තණ්හාව හරි ඇති වෙන්න හේතුව මොකද? ඒකට හේතුවක් තියෙනවා. නොදැනීම. මොකක් පිළිබඳව නොදැනීමද? මොකද්ද සත්‍ය? මොකක්ද ඉග්නොරන්ස් එක, ඩිලූෂන් එක කියලා කියන්නේ? අපි සැප දුක් විඳින්නේ කොහොමද? අපි සැප දුක් විඳිනවා නම් විඳින්නේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, දිවට රස ලබලා, ශරීරයට ස්පර්ශ ලබලා, මනසට අරමුණු ඇවිල්ලා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මෙන්න මේ බාහිර අරමුණු එකතු වීමෙන් තමයි අපි සැපක් විඳනන් විඳේ, දුකක් විඳනන් විඳේ. නමුත් අපේ පින්නතුනි සැප විඳට දුක් විඳට අපි සැප විඳින ක්‍රමය දන්නගෙන හිටියෙත් නැහැ. ඇත්තටම දුක් විඳින ක්‍රමය අපි දන්නෙත් නැහැ. එක උදාහරණයක් විතරක් කියන්නම්. අපි දැන් කෑම කනවනේ. දැන් භාජනයක බෙදාගෙන, පිඟානක බෙදාගෙන අපි කෑම කනවා කියලා කියමු. කෑම කනකොට පිඟානේ කෑම ටිකක් අරගෙන අපි කටට දැම්මට පස්සේ කටේදී අපි රස විඳිනවනේ ආහාරය. කටේදී අපි ඒ ආහාරي රස විඳිනකොට අපට හිතෙන්නේ ඒ රස විඳින්නේ කොයි ආහාරය කියලාද? අපට හිතෙන්නේ දැන් මේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන ලස්සන කෑම ටිකේ කියලා තමයි අපට හිතෙන්නේ නේ. පිඟානේ තියෙන ලස්සනද තියෙන එක එක පාට වලින් තියෙන ඒවා තියෙනවා නේ. අතින් අපි කියමු කේක් වෙන්න පුළුවන්, බූන්දි වෙන්න පුළුවන්, පළතුරු జాතියක් වෙන්න පුළුවන්. අපි දැන් මේ කටට කනකොට, කටේ රස විඳිනකොට අපට හිතෙන්නේ දැන් මේ මම රස විඳින්නේ මේ පිඟානේ තියෙන ටිකේ කියලා. පිඟානේ දිහා බල බල තමයි රස විඳින්නේ. ඊට අමතර වෙන විදියක රසයක් විඳිනවද අපි? ඇත්තටම අපි මේ මොහොතේ ඒ රස විඳින්නේ ඇත්තටම පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ රස විඳින්නේ මේ කටේ තියෙන කෑම ටිකට. ඒ කටේ තියෙන කෑම ටික ඇත්තටම මේ පිඟානේ තියෙන වගේ ලස්සනද? ඒ කටේ තියෙන කෑම ටිකයි පිඟානට ගත්තොත් කොහොමද? ආයි කටට දාන ධානේ අර රසවත් තිමිච ආහාර ටික ආයි කටට දාන කියලා දානවද? පින්නතුනි ඒ මොහොතේ අපි රස විඳේ පිඟානේ තිබ්බ ටික නෙවෙයි, අපි ඒ රස විඳේ කටට ඒ කෙලත් එක මිශ්‍ර වෙලා තිමිච්ච ඒ ටිකේයි අපි රස විඳේ. අපි කී දෙනෙක් නම් මේක හිතලා තිමුණද? පින්නතුනි මතක තියාගන්න ඒ ආහාර විතරක් නෙවෙයි, අපි ජීවිතේ යම් තාක් සතුටක් වින්දනම් දරුවෝ කියලා හරි, උපාධියක් ලැබිලා කියලා හරි, රැකියාවක් ලැබල කියලා හරි, රූපය ලස්සන කියලා හරි, ලස්සන නෝන කෙනෙක් ලැබුණා කියලා හරි, ලස්සන දරුවෙක් ලැබුණා කියලා හරි, ලස්සන වාහනයක් ගත්ත කියලා හරි, අපි යම් කිසි ජීවිතයේ සතුටක් වින්දනම් ඒ සතුටේ ස්වභාවයත් ඕක. ඒ තේන දේ යම් කිසි විදියක මිශ්‍රණයක් කළා ඒ ඇතිවන දේ කාස්වාදයක් තමයි අපි විඳින්නේ. එතකොට මෙන්න මේක විඳින අවස්ථාවේදී අපි අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. මේක තමයි ප්‍රඥාවේ වැදගත්ම අවස්ථාව. අපි යම් ආස්වාදයක් ලබනවා නම් ලබන්නේ ඒක ඇසෙන් බලන කනෙන් අහන හෝ මේ ඉන්ද්‍රියකින් ලබන ඒ මොහොතේ තමයි අපි ඒක ආස්වාදය ලබන්නේ. අපි යම් කිසි දෙයක් පිළිබඳව රසයක් හරි ආස්වාදයක් හරි සැපයක් හරි වින්දනම් ඒක ඒ මොහොතෙහි ඇසයි රූපයයි දැකලා කනයි ශබ්දයයි අහලා හරි ඒ එක ඉන්ද්‍රියකින් දැන් මේ ගහගෙන අපි ආස්වාදයක් විඳිනවා නම් ලස්සනයි කියලා මේ මොහොතේ දැක්ක මේ ආස්වාදය තමයි විඳින්නේ. මේක කලින් තිමිලා අතීතයේ තිමිල මෙතෙන් තාවේ නැහැ. මෙතන ලැබපු එක ආයි අනාගතයට යන්නේත් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩිය ළඟදී අපේ රූපය පේනවනේ නේ. කණ්ණාඩිය ළඟට අපි යන්න කලින් රූපය එතන තියුණද අපි එනකම්? දැන් මේ පින්නතුන් මෙහාට එන කලින් ගෙදර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා න්යාවේ නේ. මේ පින්නතුන් හිතනවාද තාම කණ්ණාඩිය ළඟ රූපය තියේ දැන් හවසට යනකම් කියලා? ඈ අර කුඩා සත්තු නම් එහෙම හිතනනේ, පූස බල්ල වගේ සත්තු නම් එහෙම රැවටෙනෝනේ. අපි එහෙම රැවටෙන්නේ අපි දන්නවා කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ තමයි එවලේ තමයි මේක නිර්මාණය වුනේ. ඒ හේතු ටික අපේ ඇස, ඒ දර්පණය, ආලෝකය, අපේ අවධානය මේ ඔක්කොම කරුණු මෙතන කරුණු 10ක් එකට එකතු වෙනවා. ඒ එකතු වෙච්ච මොහොතක තමයි මේ අත්දැකීම අපට තියෙන්නේ. ඒ මොහොතේ මේක හටගන්නේ. ඒ කණ්ණාඩියෙන් අයින් වෙනවත් එක්කම ඒ කණ්ණාඩි රූපය එතන නැති වෙනවා. පොඩ්ඩක්වත් ඉතුරු නොවේ නැති වෙනවා. අපි ලබන ජීවිතයේ යම් තාක් අත්දැකීම් ලැබුවනම් ඒ අත්දැකීම් ඒ මොහොතේ ලබලා ඒ මොහොතේම ඉවර වුණා. නමුත් පින්නතුනේ අපට මේක මතකේ හැටියට යම් කිසි දෙයක් ඉතුරු වුණා නැත්තේ නෑ. හැබැයි ඒකත් අපේ හිතේ තියෙන එක්තරා හැකියාවක්, ඒ අතීත අත්දැකීම් නැවත මෙනෙහි කළ දෙන්න පුළුවන් හැකියාවක් අපේ සිතට තියෙනවා. ඒ අරමුණ මෙනෙහි කළ දෙන්න පුළුවන් හැකියාවක් අපට හිතට තියෙනවා. නමුත් ඒ හැකියාවෙන් අපි ප්‍රයෝජන ගන්නකොට, ඒක අපට මතක් වෙනකොට අපට හිතෙන්නේ නැහැ දැන් මේ මනස තමන් රීඩ් කරනවා කියලා. මනසෙන් නැවත මේක බලන්න කියලා තමන්ට හිතෙන්නේ නැහැ. තමන් ඒ සිටුේෂන් එකට එහෙම යනවා. අන්න ඒ සිද්ධියට එහෙම යන නිසා තමයි දුක හටගන්නේ. මෙන්න මේ නොදැනුවත්කම නිසා ඒ සිද්ධියට එහෙම යෑමට තමයි බුදුදහමෙහි අවිද්‍යාව කියලා කියන්නේ, මෝහය කියලා කියන්නේ. මෙන්න මේ නිසා තමයි අපට දුක හටගන්නේ. උදාහරණයක් කියන්නම්. අපි කියමු අපිට හුඟක් උදව් කරපු ළඟම ඥාතිවරයෙක් මිය ගියා කියලා. අපේ අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීය හරි මිය ගියා කියමු. ඒ මැරිච්ච වෙලාවට අපි අඬනවනේ නේ. අඬනකොට අපි මොකද්ද කියන්නේ? අනේ මට ආච්චි සැලකුවේ මෙහෙමයි, මට කෑම දුන්නේ මෙහෙමයි, මාව පොඩි කාලේ බලාගත්තේ මෙහෙමයි, මට සෙල්ලම් බඩු වරන් දුන්නේ මෙහෙමයි, මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, මේ ටික කිය කිය තමයි අඬන්නේ. එතකොට මොකද වෙන්නේ? තමන්ට මේ මතකයේ එනකොටම තමන් ඒ සිටුේෂන් එකට රියල් සිටුේෂන් එකක් කියලා එතෙන්ට යනවා තමා. අවිද්‍යාව නිසා තමන්ට දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ දැන් මේ මනසේ තමන් කියවන්නේ කියලා. ඒ සිද්ධියට එහෙමම නොදිනුවත් සමයක් නිසා යනවා අතීතයට යනවා. මෙන්න මේ යාම තමයි දුක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා දේශනා කරන ප්‍රධානම දේ තමයි කම්මස්සකත සම්මාදිටිය දේශනා කළා. අකුසලයෙන් මිදෙන්න කියලා දේශනා කරලා, කුසල් දිනු කරගන්න කියලා දේශනා කරලා, ඊළඟට මෙන්න මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේ හේතු ටික තියෙනකොට ඒ අත්දැකීම ඇති වෙනවා. හේතු ටික නිරුද්ධ වෙච්ච ගමම්ම අර කණ්ණාඩිය ළඟින් ඈත් වුණා වගේ කිසියම් දෙයක් කණ්ණාඩියේ ඉතුරු නොවී එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදැනුවත්කම නිසා අපි ඒ සිද්ධියට එහෙමම ගිහිල්ලා අහවලා මට බැන්නා, අහවලා මට මෙහෙම කිව්වා, මෙහෙම සැලකුවා කියලා අපේ සිතුවිලි ඇති කරගන්නවා. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා අර අතීතෙහි නිරුද්ධ වෙච්ච දේවල් තියෙනවාය කියලා බදාගන්න යන්නේ නැහැ. ඒ වගේම එයා නැහැ කියනවද? ඒ අතීතයේ දේවල් නැහැ කියනවද? නැහැ කියන්නේත් නැහැ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. යම්කිසි කෙනෙක් ඒ සිදුවීම් ටික එහෙම තියේ කියලා කියනවනම් ඒක වැරදි අදහසක්. ඒකත් ඉග්නොරන්ස් එකක්. ඒකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. අතීතයේ දේ තාම තියෙනවා කියලා කියනවනම් ඒක සාස්වත දෘෂ්ටිය. අතීතයේ දේ මුකුත්ම නැහැ කියලා කියනවනම් ඒකත් දෘෂ්ටියක්. ඒකත් ඉග්නොරන්ස් එකක්. ඒකත් එක්ස්ට්‍රීම් එකක්. ඒකත් වැරදි අදහසක්. ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. මේ හේතු දෙක නැවත ඇති වෙච්ච තැනදී නැවත ඇති වෙනවා. මේකට තමයි බුදුදහමේ කියන්නේ අස්මින් සතේ ඉදං හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා. අස්මින් අසතේ ඉදං නොහෝති. මේ හේතු ටික නැති වෙච්ච තැන මේක නැති වෙනවා. මෙන්න මේක තමයි පිනොතිනි බුදුදහමේ කියන ඉම්පර්මනන්ස් එක. මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. බොහෝ විට අපි අනිත්‍යතාවය කියලා මෙතෙක් හිතාගෙන හිටියේ මොනවද? කෙනෙක් වයසට යනවා නම් අනිත්‍යයි, කෙනෙක් මැරෙනවා නම් අනිත්‍යයි, කෙනෙක් ලෙඩ වෙනවා නම් අනිත්‍යයි. ඕකනේ අපි හිතාගෙන උනේ නේ. ඒක පිනතුනේ, ඒක ඉම්පර්මනන්ස් එක නෙවෙයි, ඒක චේන්ජින් එක. ඒක විද්‍යාඥයන් හොඳට තේරුම් ගන්න තියෙන ඇටම් එක බෙදලා හොඳට තේරුම් ගන්න තියෙන්නේ. ඒ චේන්ජින් එක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් මේ ඉම්පර්මනන්ස් එක එහෙම තේරුම් ගන්න බෑ. මේක බුදුවරයෙක්ගේ දහමක් තුලින්ම අහන්නට ඕන. වෙනස් වීම තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ ගිහිගෙන් නික්මෙන කලින්. මේක හොඳට මතක තියාගන්න. සිද්ධාර්ථ කුමාරයා එදා චන් නැමැතියත් එක්ක උයන් ක්‍රීඩාවේ යනකොට ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. මේ වෙනස් වීම දැක්කේ, මේ චේන්ජින් එක දැක්කේ. ඒ චේන්ජින් එක දැකීම ධර්මයට යොමු වෙන්න යම්කිසි විදියක උපකාරයක් වෙනවා. නමුත් ඒක නෙවෙයි බුදුහාමුදුර බුදු වෙනකොට අවබෝධ කරගත්තේ. බුදුහාමුදුර බුදු වෙලා පළමු පස්වග මහණුන්ට දේශනා කරන ධම්මචක්‍ර සූත්‍රයේදී පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසු විරු දහමක් මට පහළුණායි කියලා. එතකොට මුලින් දැන නොගෙන හිටිය දෙයක් මට අවබෝධ වුණාය කියලා කියනවා මේ බෝමැණදී බුද්ධත්වයට පත් වෙනකොට. එතකොට ඒ බුදුහාඳුරන්ට එදා අවබෝධ වුණේ අර චන්නැමතියගෙන් අහපු දෙයම නම් බුදුහාඳුර මෙවැනි ප්‍රකාශයක් කරන්නේ නැහැ. බුදුහාඳුර මේ අවබෝධ කරගත්තේ මෙන්න මේ ඉන්ෆර්මනන්ස් එක, මෙන්න මේ පටිච්චසමුප්පාදය, මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේ සිද්ධාන්තයක් ලෝකේ තියෙනවාය කියලා දැනගත්ත නම් කෙනෙක් දැනගත්තු කෙනාට තමයි මධ්‍යම ප්‍රතිපදාවක් කියන එකක් අහුවෙන්නේ. දැන් මේ පිනුතුන අහලා තියෙනෝනේ මිඩල් පැත් කියන එක. බුදුදහමේ නිතර ඒට් පෝල් පැත් එක ගැන අහලා තියෙනෝනේ නේ, මධ්‍යම ප්‍රතිපදාව කියලා. අපි මොකද සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? මැදමාවත යෑම කියලා කියනෝනේ නේ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මැද මධ්‍යස්ස වින එකනේ කියන්නේ නේ. නමුත් පින්නතුනි බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව ඒක නෙවෙයි. බුදුදහමේ කියන්නේ මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදිලා හේතුඵල ධර්ම දකිමින් ඉදිරියට යන මාවතක්. මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන් යාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. මොකද්ද වෙනස? සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන්ම සම්මා සංකල්ප ඇති වෙනවා. එයාගේ සිතුවිලි යහපත් සිතුවිලි වෙනවා. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප කියලා එයා අනිත්‍යයත් එක්ක ගැටෙන්නේ යන්නේ නැහැ. අනිත් දේවල්ට වැඩිපුරම ආශා කරන්නේ නැහැ. මේ දෙකෙන් මෙයා ටිකක් අයින් වෙනවා. මෙයා තමන්ගේ කරුණා මෛත්‍රිය දිනු කරනවා. මෙයා අනිත්‍යයට මෛත්‍රිය වඩනවා. එයා කැමති මානසික සුවය සඳහා. පින්නතුනේ හොඳට මතක තියාගන්න, ඔබ බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නවාද කියලා බලන පළවෙනි ප්‍රධානම ලක්ෂණයක් තමයි ඔබ කොච්චර මෛත්‍රී භානාව වඩනවාද කියලා. බුදුදහමෙන් අපට ප්‍රයෝජන ලැබෙන්න අපේ මානසික පීඩා අඩු වෙන්නට ඕන. අපේ මානසික පීඩා කෙනෙක්ගේ අඩුපාඩුවකදී කෙනෙක්ගේ වරදකදී අපිට කේන්ති යනවා නම් ඉක්මනට අපේ මානසික සුවය හරියට තාම ලබාගෙන නැහැ අපි. ඒකට හේතුව තමයි අපේ හරියට මෛත්‍රී භාවනා තාම ප්‍රගුණ වෙලා නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ ලක්ෂණ ටික හොඳට නිතර නිතර තේරුම් ගන්න. කොච්චරනම් තමන් බුදුහාමුදුරන්ගේ දහමින් ප්‍රයෝජන ගත්තාද කියන බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ සම්මාදිටි ඇති වෙච්ච ගමන් මෙයා ඊළඟට යානිත්යට මෛත්‍රිය වඩනවා. එයා දන්නවා දිනපතා තමන්ගේ හිතට මානසික පීඩා වලින් 50%කට වඩා ප්‍රමාණයක් ඇතිවන්නේ මෛත්‍රිය නැතිවීම නිසා. මේ මෛත්‍රිය වඩලා වඩලා මේකේ උපරිමයක් තියෙනවා. යම් කිසි කෙනෙක් දැක්ක ගමන්ම ඔබේම මගේම දුව පුතා කියන හැඟීමෙන් අනිත් කෙනා දෙස බලන්න ඇහැ හුරු වෙනවා. යම් කිසි කෙනෙක් දකිනකොටම අර මාතා යතානි යම් පුත්තන් කියලා කියනනේ මේ මගේම පුතා කියන තමන්ට ඉන්න එකම පුතා කියන හැඟීමෙන් අනිත් හැම කෙනෙක් කෙරෙහිම බලන්න මානසිකත්වයක් හුරු වෙනවා. පින්නතුනි මේක යම් ප්‍රමාණයකට හරි දියුණු වුණොත් සැලකිත ප්‍රමාණයකට අද අපි අත්විඳින මානසික පීඩා වලින් 50%ක්ම අඩු වෙනවා. මේක හොඳට මතක තියාගන්න. 50%කට වඩා අඩු වෙනවා. ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. සිංහල වෙද මහතුරු ලියන්නේ නේ ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි කියලා. පින්නතුනි කල්ලා බලන්න අඩුම ගානේ දවසට විනාඩි 10 බැගින් අඩුම ගානේ මාස 6ක්වත් එක දිගටම මෛත්‍රී භාවනා වඩන්න. වාහනයක යනකොට ඇතිවන සිත් පීඩා වලින් හුඟා කඩ වෙනවා. දැන් අනිත්‍යයේ වැරදිවලදී අපිට මේ පාරේදී කොච්චර සිත් පීඩා ඇති වෙනවද නේ? ඇතැම් විට නීතිය හොඳට ක්‍රියාත්මක කළ පාරේ ගියත් කෙනෙක් තමන්ගේ ලේන් එකට දාපු ගමන්ම කේන්ති යනවා නේ. ඒ ඇතැම් විට පොඩි වෙලාවක ඉන්නේ අනිත් ලේන් එකට මාරු කරනවා අපි මේ හිත නරක කරගන්න. පින්නතුනි අපට මේ හැඟීමෙන් මේ සිතන විදිය වෙනස් කරගත්තොත් තමන්ට මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික ස්වභාවය මෙලොවදීම මෙහි ආනිසංස තමන්ට දකින්න පුළුවන්. තමන්ගේ සංකල්පනා වෙනස් වෙනවා. සම්මාදිටිය ඇති වුණා නම් සම්මාදිටිය ඇති වෙච්ච ප්‍රමාණයට සම්මා සංකල්ප තමන්ගේ යහපත් කල්පනා ඇති වෙනවා. සම්මා සංකල්ප ඇති වෙච්ච ප්‍රමාණයට පින්නතුනි ඊළඟට මොකද වෙන්නේ? සම්මා වාචා වචනෙහි පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ස්පීච් එකේ විශාල ඩිසිප්ලින් එකක් වෙනවා. මේ දැක්ම ඇති වෙච්ච ගමන් මෙයා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. එයා වචන නාස්ති කරගන්නේ නැහැ. එයාට මේව කරන එක හිතට පීඩාවක් යාට. එයාට බලෙන්වත් බොරුවක් කියන්න බෑ. එයාට ඕන කමින්වත් හිස් වචනයක් කියන්න බෑ. තමන් නිතරම තමන්ගේ කටින් පිට වෙන වචන නිසරු වචන නම් ප්‍රයෝජනයක් නැති වචන නම් මතක තියාගන්න තමන්ගේ ඉග්නොරන්ස් එක වැඩි කියලා, ඩිලූෂන් එක වැඩි කියලා. හොඳට තේරුම් ගන්න මේක. සම්මා දිට්ඨිය ඇති වෙච්ච ප්‍රමාණයට ඒකේන කතා කරන වචන ඉතාම නිවැරදි, ඉතාම ප්‍රයෝජනවත්. හරියට අර යම්කිසි වාදනයකින් හලලා හරලා පෙරලා ගන්න වචන ටිකක් වගේ වටිනාම වචන ටිකක් යාගේ කටින් පිට වෙන්නේ. ඒකෙන් කියන්නේ මෙයා කතා නොකර ඉන්නවා කියලා. කතා නොකර හිටියට මුනිවරයෙක් වෙන්නේ නැහැ බුදුදහමේ හැටියට. කතා නොකර ඉන්න එක නෙවෙයි, තමන් කතා කරන වචන ඉතාම ප්‍රයෝජනවත් වචන ටිකක් තමන් කතා කරන්නේ. එයා අනවශ්‍ය විදියට වචන නාස්ති කරගන්නේ නැහැ. පින්නතුනි මේක ධර්මඥාණයට ආපු ප්‍රඥාව ඇති වෙච්ච කෙනෙක්ගේ ප්‍රධානම ලක්ෂණය. බුද්ධිමත් කෙනෙක් වෙනත් කෙනෙක් ගැන බලන ධර්මයෙන් ඇතිවෙන බුද්ධිමත් භාවය ලබාගත්තු කෙනෙක් ඔබ ගැන බලනව නම් ඔබේ චරිතය ගැන බලන ප්‍රධානම ලක්ෂණයක් මේක. හොඳට මතක තියාගන්න. ඔබේ අධ්‍යාපන සුදුසුකම්වත්, ඔබේ රූප සම්පත්තියවත්, ඔබේ දරුවන් කොච්චර ඉහළ අධ්‍යාපනයක් ලබලා කියලාවත් නෙවෙයි, ප්‍රඥාවන්ත කෙනෙක් ඔබ දෙස බලලා ඔබ බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන්නේ. ඔබ බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන්නේ ඔබ කතා කරන වචන දිහා බලලා. ඒක හොඳට මතක තියාගන්න. අනිත් කිසිම දෙයක් එයා සලකන්නේ නැහැ. එයාගේ කුලයවත්, එයාගේ රූපයවත්, එයා කොච්චර ධනවත් කියලාවත්, එයා කොච්චර පරිත්‍යාගශීලීද කියලාවත් බලන්නේ නැහැ. ඇතැමිට ලොකු පන්සල පූජ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. පන්සලක් පූජ කරාට පින්නතුනේ බුද්ධිමත් කෙනෙක් වෙන්නේ නැහැ. එයා පුණ්‍යවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. එයා දිව්‍ය ලෝකේ යන ලොකු පිනක් රැස් කරගන්න වෙන්න පුළුවන්. නමුත් එයා නිවනට ලං වුණා කියලා කියන්න බෑ. ඒ නිසා ඔබ දුකෙන් නිදහස් වීමේ මාර්ගයට සමීපුණා නම් ඔබගේ දැනුම ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයට ඔබ හිතන හිතවිලි යහපත් ඔබේ වචන යහපත් වගේම ඔබ කරන කටයුතු කයින් කරන වැඩ කටයුතු ඉතාම නිවැරදි වැඩ කරන්නේ සම්මා කම්මන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි සම්මා ආජීවය මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති කියපු ආකාරයට වැරදි ජීවන ක්‍රම වලින් වෙන් වෙලා ඉතාම දැහැමි රැකියාවක් තමයි පින් වැඩෙන රැකියාවක් තමයි ඔබ තෝරගන්නේ. මේ සම්මා දිටිය ලැබුණනම් ලැබිච්ච කෙනා තමන් කරන රැකියාවම සුගතිගාමි වෙන්න පින හැටියට යොදා ගන්නවා. උගන්නන කෙනෙක් නම් දරුවන්ට කරුණාවයි මෛත්‍රියෙන් උගන්වනවා. කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් තමන්ගේ ළඟට එන සේවාදායකයන්ට කරුණාවෙන් උදව් කරනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඒක ලොකු පින්කමක් කරගන්න තියෙන අවස්ථා. ඉතාම මෛත්‍රී සහගතව ඒ සාතු සේවය කරනවා, ප්‍රතිකාර කරනවා. සම්මා ආජීවය කියන්නේ මේක. ඊට පස්සේ සම්මා වායාමය ඇති වෙනවා. එයා නිතරම හැම මොහොතෙම අකුසල් වලින් දුරු වෙන්නටත් කුසල් වැඩෙන විදියටත් එයාගේ තමන් චරිතය හදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි සම්මා වායාමයත් එක්කම ඔහුගේ ඇති වෙනවා සම්මා සතිය, right mindfulness එක. එයා නිතරම තමන්ගේ ශරීරයත් මනසත් ගැන ඉතාම අවධානෙන් යා ඉන්නේ. ශරීරයේ ඉරියව්ව මොකද්ද, හුස්ම ගැනීම කොහොමද, පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප කොහොමද, ඒ වාගේම මේ ශරීරයේ කොටස් හැදිලා තියෙන කොහොමද කියලා නිතර සැලකිල්ලෙන් ඉන්නේ. තමන් ඉන්න ඉරියව්ව ගැන. මේකට කියනවා කායනුපස්සනාව කියලා. ඒ වාගේම ශරීරයට ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හරහා එන වේදනා ගැන නිතර සැලකිල්ලෙන් යා ඉන්නේ. සැප දුක් ආදී වේදනා එනකොට ඒව ගැලෙන ගැටෙන්නේ නැහැ, හොඳට නුවණින් ඒ ගැන බලනවා. ඒ වගේම ඊළඟට චිත්තානුපස්සනා කියපු ආකාරයට තමන්ගේ සිත දැන් තියෙන්නේ සරාගේ සිතුවිල්ලක්ද, මෝහසාගත සිතුවිල්ලක්ද, තැම්පත් වෙච්ච සිතක්ද, නොසන්සුන් සිතක්ද කියලා සිත ගැන හොඳට සැලකිල්ලෙන් යා ඉන්නේ. ධම්මානුපස්සනාව කියපු ආකාරයට එයා සිතට ඇතිවන කුසල අකුසල සිතුවිලි ගැන එයා හොඳ අවධානෙන් ඉන්නේ. අකුසල සිතුවිලි දුරු කරන්නත්, ඒ වගේම බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම ආදී ප්‍රඥාව වැඩි වෙන කුසල දහම් දිනු වෙන විදියට එයා නිතර මනස යොදමින් ඉන්නේ. මෙන්න මේ සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීමේ ප්‍රතිඵලය තමයි එයා නිතරම ශරීරය ගැන බලන්නේ. මේ ශරීරය විතරක් නෙවෙයි, පුද්ගලය කියලා කියන්නේ ශරීරය විතරක් නෙවෙයි. පුද්ගලයා කියන්නේ ශරීරය විතර නම් මරුණට පස්සෙත් එහෙනම් ගෙදර දිගටම තියාගන්න ඕනනේ. පුද්ගලය කියලා කියන්නේ ශරීරය විතරක් නෙවෙයි, මනසයි ශරීරයයි දෙකම එකතු වෙච්ච කෙනෙක් තමයි මේ පුද්ගලය කියන්නේ කියලා පුද්ගලයා දකිනකොටම තමන්ට පේනවා. ඒ තමන් වඩන ධර්මයේ වඩන කෙනා එයාටත් තේරෙනවා තමන්ට තමන්ගේ ජීවිතය කියලා කියන්නේ මේ සිත කය දෙකේ එකතුව කියන කියා නුවණින් දකිනවා. එයාගේ ශරීරයේ ආජ්ජත්නවා තමන්ගේ ශරීරය ගැන බලන වගේම වෙනත් කෙනෙක් දිහා බලනකොටම මේ සිතුවිල්ල යට එනවා. එතකොට යාට ඇලීම ගැටීම දෙක එන්නේ නැහැ. දැන් කවුරු හරි බැන්නයි කියලා හිතනකොටම දන්නව ඉතින් බැන්න නම් මම කේන්ති ගන්න මෙයාගේ රූපයත් එකද කියලා හිතෙනවා. ඈ රූපයත් එක නෙවෙයි කේන්ති ගන්න. රූපයත් එක කේන්ති ගන්නව නම් මරණයට පත් වුණාට පස්සෙත් එනං යාත් එක්කම හමන අපේනවා. ඊට පස්සේ තේරෙනවා මේ කේන්ති ගන්න මෙයාගේ හිතත් එක්කත් නෙවෙයි. හිත පේන්නේ නැහනේ. හිතට ගහන්න බෑනේ. එතකොට ජීවිතය කියන්නේ මේ දෙකේම එකතුවක් කියලා එයා දකිනකොටම බාහිර රූපයේ දකිනකොටම දන්නෝ මේ පුද්ගලය කියලා කියන්නේ සිතයි කයයි දෙක එකතුවක් කියලා. ඒ විතරක් නෙවෙයි බාහිර රූපයක් පෙනුනට මේ රූපය තමන් සිතුවිල්ල ඇති කරගත්තේ තමන්ගේ අභ්‍යන්තරය කියලා දන්නෝ. දුක ඇති වුණේ පුද්ගලයා වැරදි වැඩ කර නිසා නෙවෙයි, තමන් ඒ පිළිබඳව තමන්ගේ ආකල්පය අනුව. දැන් බලන්නේ එකම වරදක් ළමයි දෙන්නෙක් කරනවා කියමු. දැන් මේ මහත්තයගේ දුව ඉන්න, තව ළමයිකුත් ඉන්නෝනේ. අපි කියමු දෙන්නම එක වගේ වරදක් කරයි කියලා. ඇතැමිට මේ දුව කරනකොට මේ මහතෙට එච්චර කේන්ති යන්නේ නැහැ. නමුත් වෙන ළමෙක් ඇවිල්ලා ඒ වැඩේම කරොත් කේන්ති යනවා. එතකොට නියම විදියට මේ බාහිර දෙයින් නම් කේන්ති ගියේ නම් දෙන්නටම සමානව කේන්ති යනවා. තමන් දන්නවා මේ කේන්ති ගියේ හෝ ආසා කළේ බාහිර දේ දිසා නෙවෙයි, තමන්ගේ ආකල්පය අනුව වෙනස් වෙන්න ඕන බාහිර නෙවෙයි, වෙනස් වෙන්න ඕන අභ්‍යන්තරය කියලා තමන් දකිනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම කණ්ණාඩියේ රූපයේ අඩුවක් තියෙනවා නම්, කණ්ණාඩියේ තියෙන රූපයට පුයර මදි නම් අපි කණ්ණාඩියේ රූපයටද පුයර දාන්නේ? ඈ පුයර දාන්නවනේ මේ පැත්තේ තියෙන රූපයට. කණ්ණාඩියේ රූපයේ තියෙන ඇහි හරි නහයි හරි මොන හරි දෙයක් තියෙනවා නම් අයින් කරන්න ඕන නම් කණ්ණාඩියක අයින් කරတာ හරියන්නේ නැහැ. මෙහි එකයි අයින් කරන්න ඕන. බාහිර අඩුවක්, දුර්වලතාවයක්, සිත් පීඩාවක් බාහිරින් එනවා නම් තමන් තේරුම් ගන්න අඩුව තියෙන්නේ බාහිර නෙවෙයි, තමන්ගේ දැක්මේ අඩුව. ඒ නිසා යතනත්තා නිතරම හිත පිරිසුදු කරන වැඩේ කියා නිත නිරත වෙනවා. මේ සතිපට්ඨානයේ යෙදී මේ ප්‍රතිඵලයක් විදියට එයා හිත සමාධිගත වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කියනවා. මෙහෙම හිත වඩ වඩ එයා හිතේ භාවනාව කියදෙනකොට එයාගේ හිතේ සංවර බව, තැම්පත් බව ටිකෙන් ටික වැඩි වෙනවා. වැඩි වෙන්න මේ සමාධිගත වෙච්ච සිතින් එයා මේ අනිත්‍යතාවයේ නැවත නැවතත් මෙනෙහි කර කර බලනවා. මේක බලන්නේ පන්සල් ආපු දවසට විතරද? පින්නතුනි, මේ ධර්මය අහන්න අපි පන්සලේදී ඇහුවට මේක උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම අපි මේක ප්‍රගුණ කර යුතු දහමක්. මේක හුස්ම ගන්න වගේ වැඩක්. මේකට 아무තෙන් කාලයක් යන්නේ නැහැ. කාලේ නාස්තිවමක් වෙන්නේ නැහැ. අපිට හුස්ම ගන්න ගිහලා අපේ කාලේ නාස්ති වෙලා තියෙද? වැඩ පාඩු වෙලා තියෙද? නින්දට බාධා කරලා තියෙද? පින්නතුනි, ධර්මයේ හැසිරීමත් මේ වගේ දෙයක්. අපට අවශ්‍ය වන්නේ ප්‍රධාන කරුණු දෙකයි. එකක් ධර්මය අහන්න ඕන හරියට, නියම ධර්මය අහලා තියෙනට ඕන. ඊළඟට ඒ ධර්මයේ නිතර නිතර හිතෙන් මෙනෙහි කරලා ජීවිතයට ප්‍රායෝගිකව වඩන්නට ඕන. මෙන්න මේ දෙකේ දියුණුවේ අවසාන ප්‍රතිඵලය අපට ලක්ෂණ ටිකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි මේ ධහම තුලින් ඉහළට යන්න යන්න ඒත නැත්තා අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී සහගත බව ටිකෙන් ටික වැඩි වෙනවා. එයාගේ මෛත්‍රිය වැඩි වෙනවා. ඔබට ඔබ ධර්මයේ හැසිරෙනවාද කියලා ඔබටම රිසල්ට් එක බලන්න පුළුවන්. ඔබගේ ළඟ ටිකෙන් ටික මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. ඒ වගේම සිතේ සතිමත් බව, අවධානය නිතර සිහියෙන් ඉන්න ගතිය වැඩි වෙන්නට ඕන. ඊළඟට මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම කියන එක, මේ රයිසින් එක, සීසින් එක දවසට දකින වාර ගන්න ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. මෙන්න මේකයි අපටම අපේ ජීවිතයේ, මේක තමයි දහම් කැඩපත. මේක තමයි ධම්ම රිෆ්ලෙක්ෂන් එක, ද මිරර් ඔෆ් ද ධම්ම. මේ තුන ඕනනම් අමතක වෙනවා නම් කණ්ණාඩිය ලියලම තියන්න. මෛත්‍රිය, ලවින් කයින්ඩ්නස්, මයින්ඩ්ෆුල්නස්, විස්ඩම්. මේ තුන දිනපතා වැඩි වුණොතින් තමයි ඔබ බුදු දහමෙන් ප්‍රයෝජන ගත්තාද කියන එක බලන්නේ. ඔබ සැබෑ ලෙසම මනසේ පීඩා අඩු වෙන මාර්ගයක යෙදුනාද කියලා බලන්නේ මෙන්න මේකින්. ඒ නිසා පින්නතුනේ, හරි දැක්මක් ඇති වුණා නම් සම්මාදිටිය ඇති වෙච්ච ප්‍රමාණයට යා කුසල අකුසල කර්ම ගැන දන්නවා, මේ අනිත්‍යතාවය ගැන යනෝනින් දකිනවා. ඒ සම්මාදිටිය ඇති වෙච්ච ප්‍රමාණයට එයාගේ සිතුවිලි යහපත්, එයාගේ වචන යහපත්, කතා කරන ඉතාම නිවැරදි සත්‍ය වචන, නිසරු වචන කතා කරන අඩුයි. යා කයින් කරන දේවල් නිවැරදි දේවල් කරන්නේ, යාගේ රැකිරක්ෂා නිවැරදි, යාගේ උත්සාහය නිවැරදි, නිතරම අකුසලෙන් දුර වෙන්න කුසල කරන උත්සාහවන්ත වෙනවා, නිතරම සතර සතිපට්ඨාන අනුව ඉන්න උත්සාහ කරනවා, ඒ වගේම ටිකෙන් ටික තමන් භාවනාව කියදෙනවා. මේකට තමයි පින්නතුනි බුදුදහමේ ප්‍රධානම මාතෘකාවක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේක පින්නතුනි අපේ ජීවිතේ ලැබිච්ච මහා ආලෝකයක්. ජීවිතයේ සතුට ලබන්න තියෙන ප්‍රධානම ඉගැන්වීම මේක. අපි මේක අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නකම් පිනුතුනි මතක තියාගන්න අපි නියම ලෙස සතුට විඳින ක්‍රමය දැනගෙන නැහැ. දැන් අපි අර කෑම උදාහරණය ගත්තනේ. මේ රස විඳින්නේ කොතන තියෙන කෑමද කියලාවත් දන්නේ නැහැ නේ අපිනේ. දුක් විඳිනකොටත් එහෙමයි. කෙනෙක් බැන්නා කියලා කෙනෙක්ගේ චරිත ලක්ෂණයක් ගැන අපි දුක් වෙනකොට අපි හිත නරක කරගන්නකොට ඒ වරද කරව කෙනා දන්නේවත් නැහැ. එයා ඇතැමිට මිය ගිහිල්ලා. එයාට ඒක අමතක වෙලා ඇතැමිට. එයා ඇතැමිට තව පින්කමක් කරමින් ඉන්නවා. ඇතැමිට යා මාර්ගඵල ලබලත් ඇති නැහැ. ඇතැමිට ඒ කෙනා රහත් වෙලා ඉන්නත් පුළුවන් සමහරට. අපි මෙහි මනසෙන් පීඩා අපි ඇති කරගන්නවා. ඒ නිසා පින්නතුනි මේ දහම අහන්නට අහන්නට මෙහි ප්‍රතිඵලය මරණයෙන් පස්සේ දිවි ලෝකයම නෙවෙයි. මේ දහමේ ප්‍රධාන ප්‍රතිඵලය ඒ මොහොතේම මේකේ ප්‍රතිඵලය අපට තියෙනවා. මේක තමයි සම්දිත්තිකෝ අකාලිකෝ කියලා මේ දහමට කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් මොකද දෙන උත්තරය? බුදුහාඳුරෝ මේ කර්මය ගැන දේශනා කළා. ඊළඟට මේ ඉම්පර්මනන්ස් එක ගැන දේශනා කළා. ඉම්පර්මනන්ස් එක කියන්නේ පටිච්චසමුප්පාදය නැත්නම් කෝසන් ඉෆෙක්ට් ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියන එක. හැම මොහොතකම ඇතිවීම නිරුද්ධ වීම දකින නුවණ ලබා ගන්නට බුදුහාඳුරෝ ධර්ම දේශනා කළා. මේක තමයි බුදුදහමේ සුවිශේෂත්වය. ලෝකයේ අනිත්‍යලුම ආගම් අනිත්‍යතාවය කියලා දේශනා කරන්නේ වෙනස් වීමට. බුදුදහමේ තමයි අස්මින් සතේ දං හෝති අස්මින් අසතේ දං නොහෝති කියන මෙන්න මේ ගැඹුරු අවබෝධයත් එක්ක තියෙන නුවණ ලබා ගැනීමේ ක්‍රමය අපට දේශනා කරපු එක. මේ පිනතුන හරියට අපි නියමිත කාලය මන කිව්වා වන්නව ගියා පැයක් ගියා. මේ අතන්ට ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අහන්න. මේ අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් අපට ලැබිච්ච කාලය ධර්ම දේශනාව සඳහා නියමෙච්ච කාලය ඉවරයි. මෙතේ කියපු කාරණා වලින් ගැටලු තියෙනවා නම් අහන්න. අපි අද සාකච්ඡා කර මාතෘකාව මොකද්ද? මාතෘකාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ ධම්මානං විපදානං චක්කුමා. මාර්ග අතුරෙන් උතුම්ම මාර්ගය තමයි, ශ්‍රේෂ්ඨතම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්‍යානං චතුරෝපදා සත්‍යං අතුරෙන් චතුරාරි සත්‍ය තමයි උතුම්ම දේ. ඒ වගේම විරාගෝ සෙට්ටෝ ධම්මානං ධර්මයන් අතුරෙන් විරාගී බව ලෝකෙට තියෙන දැඩි ඇලීමෙන් දුරවීම තමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. ද්විපදානං චක්කුමෝ ලෝකේහි දෙපා ඇත්ත වුන අතුරෙන් උතුම් වන්නේ චක්කුමා. චක්කුමා කියලා කියන්නේ බුදුහාඳුරන්ට. මාර්ග අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය උතුම්. ඒ වගේම සත්‍යයන් අතුරින් මේ සිව් ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය උතුම්. ඒ වගේම ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම අතුරින් විරාගී බව මේ අවිද්‍යාවෙන් නොදැනීම නිසා ඇලෙන ගතියෙන් මිදීම උතුම්. ලෝකයේ ඇවිදින අතුරින් දෙපා ඇත්ත වුන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම්. මේක තමයි අද අපේ ධර්ම දේශනාව. පින්නතුන්ට අහන්න තියෙනවා නම් තව නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි, අපි හිතනවා අපිට ලැබිච්ච කාලය මෙතනින් නිවාඩපත් වෙනවා. පින්නතුනේ අපි තව තවත් අපේ ජීවිතේ බණහන්නට අපි කාලය කැප කරන්න ඕන. මේක තමයි වටිනාම දේ. පින්නතුනේ අපි හරියට බණ නොහැවුවොතින් අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. අපි අද ජීවිතේ සතුට සඳහා කරන්නේ අධ්‍යාපනයෙන් ඉහළට යන එක, දරුවෝ ටිකක් ලබා ගන්න එක, යාන වාහන ටිකක් ගන්න එක. ඒ හැමදේම පින්නතුනි කාලයකදී වෙනස් වෙනවා. ඒ සතුට ලැබිච්ච දේම කාලයකදී අපට දුකක් වෙනවා. නමුත් ඒ දේවල් අතුරින් අපට හැමදාම දුක් නොවන විදිහේ වටිනා දෙයක් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ තමයි මේ දැක්ම ලබා ගත්තොත් එදාට පින්නතුනි අපි ලෝකයේ තුල ඉඳගෙන ලෝකයට උපරිම යහපත අපි කරනවා. මේ අවබෝධය ලබාගත්තු කෙනා පින්නතුනි හිතන්න එපා තමන්ගේ යුතුයකම් ටික නොකර ඉන්නවා කියලා. මේ අවබෝධය ලබාගත්තු කෙනා දැනටත් වඩා තමන්ගේ දරුවන්ගේ යුතුයකම් ටික කරනවා. දැනටත් වඩා රැකිරක්ෂා හොඳවට මහන්සි වෙලා කරනවා. දැනටත් වඩා දරුවන්ගේ යුතුයකම් ටික කරලා ඒ දරුවෝ වෙනස් වෙද්දී, ඒ දරුවෝ තමන්ගෙන් බැහැර වෙද්දී කිසියම් දුකක් නොයන විදිහේ මානසිකත්වයකොත් ඒ තැනත් ඇති කරගන්නවා. මේක තමයි පින්නතුනි අපට ධර්මයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලය. ඉතින් එලෙස කටයුතු කිරීමට තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපේ ස්වාමීන් වහන්සේ මං හිතන්නේ දායකත්වයෙන් දරන පින්නතුන් ගැන පුණ්‍ය අනුමෝදනා සිදු කරයි. හොඳයි, මෙතෙක් වේලාවක් මේ ඇත්තන් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, දහම් පණුරු පූජා කළා. ඒ පූජා තුළින් ජනිත කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පින්නතුන් නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ ඇත්තනුත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න, සාදු කියන්න.